පොදුජන අරගලයේ දුරදෙන විප්ලවීය ගීත රසක් ගැයූ කපුගේ ප්‍රේමය විප්ලවාසය ගැන ගැයූ ගී වලින්ද නිර්මාණාත්මක ඉදිරිපත් කළේ තමන් අත්විඳි තමන්ගේ ජීවිත කතාවයි තමන් අත්විඳි සමාජ යථාර්ථයයි කටුවලට දෙතොල් තියා මලක් නැති ගසේ සිතීමේකම හාදුවයි සොඳුර ඒ මගේ විප්‍රවාසී පෙම්වතුන්ගේ ගීතය ලිව්වේ රත්නශ්‍රී විජේසිංහයන් ගයන්නට ලැබුම මා මිත්‍ර මිත්‍ර කපුගේ ඔබටයි අනන්නේ ඇයිද ප්‍රථම ප්‍රේමය තාරකාටියේ ගිනි නිල් එළිය නිවේ වැඩි වැටේ රෝස පෙති කඩාගෙන අමින් නොහිතනේ දුරුදු මෙලි දෙනි තියා ඔබ දෙතුනේ ජීවිතය ඉතින් අපේ හිලයා උදේම අවදිමි යායුතු සඳ කඳුළු නීදුවේ ඉලා අනන්නේ ඇයිද ප්‍රථම ප්‍රේමයේ තාරකාටියේ ගිනි නිල් එළිය නිවේ නිල් වැටේ සපති කඩාගෙන වැයගේ සඳක් නිරේ දුරයි ජීවිතේ අවතරයි මගේ නිසි කුමරී වලට දෙතුල් පියා මලක් නැති කිසි නියකම හාතුවයි සුන්දර ඒ මගේ නැති රයි සඳ කඳුළු නීදුවේ මිලා අනන්නේ ඇයිද ප්‍රථම ප්‍රේමය තාරකාටියේ ගිනි නිල් ಮಾಡಿ.